විශේෂෙන්ම ක්‍රීඩාව දියුණු කිරීමට නම් ක්‍රීඩා කරලා තියෙන අය ඕනේ. ඒ වගේම පරිපාලනයට දක්ෂ අය ඕනේ. මේ දෙකම එකහු කරපු කට්ටිය ගොඩකුත් අපිට මේ වෙනකොට ඇඹිලා තියෙනවා. ඉතින් මම හිතනවා අපිට පුළුවන් වෙයි කියලා ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා දිගු කාලීන වැඩසටහනකුත් කෙටි කාලීනව අපිටපත් වෙන අපිට මූලික වශයෙන් වෙන්නේ ලෝක කුසලානේ 2016 පවත්වන තරගාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. ඒ වගේම අපිට පාසල් ක්‍රිකට් පද්ධතිය ගැන අපි දැඩි අවධානයක් යොමු කරනවා. කළා දිස්ත්‍රික් මට්ටමේ සහ පළාත් මට්ටමේ ක්‍රීඩාව දියුණු කරගන්නට දැනට හොඳ ක්ලබ්ස් 4ක් 5ක් තිබ්බට තව ක්ලබ්ස් ඊනව දියුණු කරන්න ඕනේ. ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා ප්‍රතිපාදන තුලින් අපි ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු.